ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නය අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි පිටානගේ මහත්මාගේ ආශනෝනගේ මේ අලුත් නිවසේහි උපාලි මහත්මා ආශනෝන ආදරණීය දරුවන් දෙපළ ඇතුළු ඥාතින් කවුරුත් ඒක රාශි වෙලා අද දින තමන්ගේ මේ නිවසේ සිදු කෙරෙන උතුම් මංගල කරුණට ආශිර්වාද සරසා ගන්නටයි මේ පින්කම සිදු කරන්නේ. පින්තුනි මේ ලෝකයේ වාසය කරන අයට ප්‍රධාන වශයෙන් මංගල කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි විවාහ මංගල්‍යය, අනිත් එක තමයි ගෘහ ප්‍රවේශ මංගල්‍යය. රජ කුමාරයෙක් නම් රාජාභිෂේක මංගල්‍යය කියලා දෙකක් තියෙනවා. ඉතින් ඒක නැති වුණත් අපට අර මුල් දෙක අපි කාටත් තියෙනවා. ගියේ හැඩියට පින්තුන්ට විවාහ මංගල්‍යය ගෘහ ප්‍රවේශ මංගල්‍යයත් කියන මේ දෙකම ජීවිතය අනුස්මරණීය අවස්ථා දෙකක්. ඉතින් බෞද්ධයන් හැටියට අපට මේ මංගල්‍ය කරුණු වෙලඹිච්ච අවස්ථාවේදී අපේ ලක්ෂණය තමයි අපි කලගුණ දන්නා හැටියට අපේ දෙමව්පියෝ ඥාතීන් හැම දෙනෙක්ම අපි ඒක රාශි කරගන්නවා. ඉතින් ඒ දේ තමයි ඔබත් අද මේ කරන්නේ. ඉතින් තමන්ගේ ආදරණීය මෑණියන් ඇතුළු ඥාතීන් කවුරුත් ඒක රාශි කරගෙන හැම දෙනාගේම ආශිර්වාදය මත මැදෙහි මේ කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වන්නේ. අනෙක් කරුණ තමයි පින්තුනි තෙරුවන් සරණ ගිහි බෞද්ධයන් හැටියට අපට තියෙන වටිනාම රත්නයන් තමයි බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන. ඉතින් ගිහි බෞද්ධයන්ගේ ජීවිතයේ හැම වැදගත් අවස්ථාවකදීම සැපේදී විතරක් නෙවෙයි දුකේදීත් අපේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් ආශිර්වාදේ ලබා ගන්නවා. ඉතින් ඔබ ශ්‍රද්ධාවන්තයන් හැටියට තමන්ගේ මේ ජීවිතයේ ඉතාම වටිනා මංගල්‍ය අවස්ථාවේදී තමන් සමීපයෙන් ඇසුරු කරන ස්වාමීන් වහන්සේට ආරාධනා කරලා, ඒ වගේම සදාතුක කරඬුව නිවසට වඩම්මවලා, පිරිත් පොත් පහන්සේ වඩම්මවලා තමන්ට මේ ජීවිතේ ලබා ගන්න පුළුවන් ඉහළම ආශිර්වාදය බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනි ආශිර්වාදය ලබා ගන්න බලාපොරොත්තු වන අවස්ථාව. ඉතින් ඒක එකාතකින් අනුස්මරණීය පින්කමක්. මේ නිවසේ වාසය කරන තාක්කල් තමන්ට මේ ගැන හිතර සතුටටපත් වෙන්න පුළුවන්. මේ නිවසට ඇතුළු වෙන හැම මොහොතකම, මේ නිවසේ වාසය කරන හැම මොහොතෙම තමන් කල්පනා කරන්න, තමන් මේ නිවසේ පදිංචිය පටන් ගත්තේ, නිවසේ කටයුතු ආරම්භ කළේ මේ වගේ හොඳ පින්කමක් කළා කියන එක තමන් හැමදාම කල්පනා කරගන්න. විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේලා හැටියට අප උපාලි මහත්මයාටත් ආසනෝනටත් ඒ වගේම දරුවන් දෙපළටත් මේ නිවසට ආශිර්වාද කරනවා. ඔබ මේ ආරම්භ කරන කටයුතු මේ නිවසේ ඊටාම සාර්ථකව සතුටින් කරගන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනය සැලසේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. පින්තුනි මේ අවස්ථාවේදී අපි ධර්මය ගැන කල්පනා කරලා අපේ හිත ඇති කරගත්තව මේ කුසල සිතුවිලි තවදුරටත් වර්ධනය කරගන්නට ඕන. අපි මුලින්ම සඳහන් කළා ලෝක සම්මත විදියට මේ මංගල සම්මත කරුණක් අප මේ සිදු කරන්නේ ගෘහ ප්‍රවේශ මංගල්‍යය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සැබෑ ලෙසම මංගල්‍ය කරුණ සිදු කරගන්න ක්‍රමය. යම්කිසි කෙනෙක් ඒ ඉන්න නිවසේ ඉඳගෙන දානංච ධම්මචර්යාච නිතර දන් දෙනවා නම්, දහම තනුව ජීවත් වෙනවා නම් ඒක මංගල කාරණයක් කියලා. මාතා පිතූ පට්ඨානං මහුපියන්ට සලකනවා නම්, පුත දාරස සංඝ හෝ දරුවන්ට හොඳින් සංග්‍රහ කරනවා නම්, කතඤ්ඤුතා කලගුණ සලකනවා නම්, ධම්මචර්යාච දහමට අනුව ජීවත් වෙනවා නම්, කාලේන ධම්ම සාකච්ඡා කාලේන ධම්ම ශ්‍රවණං සුදුසු කාලේ ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම සාකච්ඡා කිරීම මෙන්න මේ විදියට පින්නතුනි. ඒ වගේම මජ්ජපානාච සංයමෝ මත්පැණින් වෙන්වීම මෙන්න මේ වගේ කරුණු අපට ජීවිතේ කරන්න පුළුවන් නම් පින්නතුනි මේක තමයි බුදුදහමේ විදියට නියම මංගල සම්මත කරුණු. ඉතින් ඔබේ මේ ලස්සන නිවස බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදියට මංගල සූත්‍රයේ දැක්වෙන විදියට සැබෑ ලෙසම ජීවිතයට මංගල්‍ය, ඒ වගේම සුබ සම්මත දෙය වෙන සිදුවන ආකාරයට කටයුතු කරන්නට ඔබ අදිස්ථාන කරගන්නට ඕන. මේ ලස්සන මල්, ඒ වගේම පින්තූර, මේ බිත්ති අලංකාර, මේ හැමදේම ලස්සනට තියෙනා වගේම අපේ හිතත් ලස්සනට තියෙනට ඕන. ඒ සඳහා අපට ප්‍රධාන වශයෙන් හේතු වන දෙයක් තමයි තමන් නිතරම තෙරුවන් සරණ ගිහිපු කෙනෙක් කියන එක නිතර හිතන්න. බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති කියන එක නිතර සිහිපත් කරන්න. මට මේ ලෝකේ ලැබෙන තියෙන වටිනාම රත්නයන් තුන මගේ ජීවිතේට ලැබුණා. මම බුදුන් සරණ ගියපු කෙනෙක්, මම ධර්මයේ සරණ ගියපු කෙනෙක්, මම සංඝයා සරණ ගියපු කෙනෙක් කියන එක නිතර සිහිපත් කරන්න. ඒක තමයි ජීවිතේට ලොකු ආශිර්වාදයක් වෙනවා, ලොකු කුසලයක් වෙනවා. තෙරුවන් සරණ ගියපු කෙනාගේ ජීවිතේ ඊළඟ ලක්ෂණය තමයි ඒකේන පංචශීල ආරක්ෂා කරනවා. ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා, සොරකමෙන් වෙන් වෙලා, කාමමිත්‍යාචාරයෙන් වෙන් වෙලා, බොරු කීම සහ මත්පැන කියන මෙන්න මේ කරුණෝ පහෙන් මේ තැනතාවෙන් එනවා. මේක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ මහා පුණ්‍ය ගංගාවන් අටක් කියලා. පුඤ්ඤාභිසන්ද සූත්‍රයේ දේශනා කරන බුදුහාමුදුරුවෝ යම් කිසි කෙනෙක් මෙන්න මේ කරුණ වටින් ශක්තිමත් වෙනවනම්, නිතර තෙරුවන් සරණ ගිහිපො කෙනෙක් කියලා හිතනවනම්, නිතර පංචශීල ආරක්ෂා කරනවනම්, ඒ පුද්ගලයාට ජීවිතේ මහා පිං උල්පත් අටක් නිතර ගලන කෙනෙක් බවට පත් වෙනවා. එනිසා මම හිතන්නේ මේ ලස්සන නිවස ඉඳගෙන ඔබට මේ කරුණ වට ජීවිත කාලෙම කරන්න පුළුවන් නම්, දිනපතාම කරන්න පුළුවන් නම්, එක අතකින් මේ නිවසේ තමන් නිවහනට ඉන්න විතරක් නෙවෙයි, තමා සසරටම නිවහනක් කරගත්තා වෙනවා. අපිට මේ සම්පත් ලැබුණේ නිකන් නෙවෙයි, අපේ මේ ජීවිත පිටපස්සේ ලොකු කතාවක් තියෙනවා. ඒ තමයි සාංසාරික ජීවිතය අපි හොඳට දාන ආදී පින් දහම් සිද්ධ කරලා තියෙනවා. පන්සිල් ආදී සීලයන් ආරක්ෂා කරලා තියෙනවා. අපේ අම්මට තාත්තට අපි හොඳින් සැලකලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අනිත් ලස්සනට ගෙවල් තියෙනට අපි සතුටු වෙලා තියෙනවා. ලස්සනට ගෙවල් තියෙනට අපි උදව් කරලා තියෙනවා. ගෙවල් හදන්න උදව් කරලා තියෙනවා. වහලවලට උළු වරන් දෙන්නේ නැති ඇතැම් විට. ඒ ගෙවල් හදනකොට උදව් කරන්නේ නැති අපි. ගෙවල් ලස්සනට තියෙනකොට සතුටු වෙන්නේ නැති. අන්න ඒ ආනිසංස තමයි ආදාපට මේ ලැබිලා තියෙන්නේ. ඉතින් පින්නතුණිය, අන්න ඒ දේවල් පරිහරණය කරන ගමන් අපි සසරට නිවහනක් සකස් කරගන්නට ඕන. මේ නිවසේ ඉන්න ගමන්ම විශේෂයෙන්ම තමන්ගේ නිවස අද දින පන්සලක් වගේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන යම් කිසි තැනක මොහොතක් හරි වාසය කරනවා නම් ඒ ස්ථානේ පන්සලක් වගේ. ඉතින් මේ මොහොතෙන් ආරම්භ කරන මේ පුණ්‍යකාමී ජීවිතය මේ නිවසේ ඉන්න හැම මොහොතකම අඛණ්ඩව පවත්වා ගන්න උපරිම ලෙස උත්සාහ කරන්න. විශේෂයෙන්ම උදෑසනට තමන්ට පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පැන් වීදුරක් පූජා කරන්න, තමා නිවසේ සකස් කරන ආහාර පාන වලින් කොටසක් බුදුහාඳුරු වෙනුවෙන් බුද්ධ පූජාව තියන්න පුළුවන් නම් ඒක නිවසට ලොකු ආශිර්වාදයක්. එක දිනක් කළා කියලා දින කතාම කිරීම අනිවාර්ය නැහැ. තමන්ට පුළුවන් වෙලාවට ඒක කරන්න. කරපු ප්‍රමාණයට තමන්ට ඒක ජීවිතේට ආශිර්වාදයක් වෙනවා. ඒ වගේම තමන්ගේ දරුවන් ආදරණීය පුතුරවන් දෙදෙනාත් අදිස්ථානයක් කරගන්නට ඕන. මේ නිවසේ ඉඳලා තමන් නිවසෙන් පිට වෙන හැම වෙලාවකදීම තමන්ගේ අම්මා තාත්තා ඉන්නවා නම් අම්මා තාත්තට වැඳලා නිවසෙන් පිටත් වෙන්නට ඕන. ඒක දරුවන්ට කියලා හරියක අපි කරවන්නට ඕන. ඒක දරුවන්ට ආශිර්වාදයක්. ඒක අපට ගෞරවයක් ලැබෙන දෙයක් නෙවෙයි. ඒක දරුවන්ට මගතොටේදී අනතුරක් නොවේ. නිරපද්‍රිතව නිරෝගීව දිගාසිරි ලබන්නට ඒක දරුවන්ට කරන ආශිර්වාදයක්. ඒ වගේම දවසේ එක වෙලාවක් හරි උදෑසන හරි සන්ධ්‍යා යාමේ හරි අඩුම වශයෙන් විනාඩි 10ක් හරි බුද්ධ වන්දනාව කරලා කරණීයමෙත සූත්‍රය සජ්ජහනා කරලා විනාඩි 5ක් හරි මෛත්‍රී භාන වඩන්න පුළුවන් නම් ඒක මේ නිවසට ලොකු ආශිර්වාදයක් වෙනවා. විශේෂයෙන්ම දරුවන් ඉන්න දෙමව්පිය හැටියට දෙමව්පියෝ නිතරම ආදර්ශවත් වෙන්නට ඕන. අම්මා තාත්තා දිහා බලලා තමයි දරුවෝ දේවල් කරන්නේ. ඉතින් මේ ඇත්තන් හැමදේම කරන්නේ දරුවෝ වෙනුවෙන්. මේ මහන්සි වෙලා හරි හම්බ කරන්නේ දුක් විඳින තමන්ගේ දරුවෝ වෙනුවෙන්. එනිසා ඒ දරුවන්ට තමන් උපරිම ආදර්ශය ලබා දෙන්නට ඕන. විශේෂයෙන් මේ වගේ පින්කම් කරන තැන්වලදී කොහොමද දැහැමිව නිවැරදි ලෙසවනි පින්කමක් කරන්නේ, කොහොමද පින් වැඩන ලෙසේ පින්කම කරන්නේ කියන එක ගැන දරුවන්ට හොඳ චිත්‍රයක් දරුවන්ගේ හිතේ මැවෙන්නට ඕන. ඒ වගේ අවස්ථාවල අපි හරියට සිල් ගත්තා වගේ ඉන්නට ඕන. පොහොයට පන්සල් ගියා වගේ ඉන්නට ඕන. එහෙමනොත් තමයි ඒක දරුවන්ට නියම ආදර්ශයක් ආශිර්වාදයක් බවට පත් වෙන්නේ. ඒ ආශිර්වාදය තමගේ නිවසටත් ආශිර්වාදයක් වෙනවා. ඒ නිසා පින්වතුනි මේ වෙලාවේදී ස්වාමින් වහන්සේලා ඉතාම කරුණාවෙන් මෛත්‍රියෙන් ඔබට පිරිත් දේශනා කරලා ආශිර්වාද කරනවා. මේ ජීවිතේ වාසය කරන තාක් කල් සතුටෙන් සැනසීමෙන් නිරෝගීව දිගාසිරි සම්පත් ලබා ගන්න ඔබට ආශිර්වාදයක් වේවා කියලා. ඒ විතරක් නෙවෙයි පින්වතුනි, ඔබ කලිනොත් නිවසක ඉඳලා මේ නිවසට ආවේ, ඔබ කලින් ඉඳලා මේ නිවසට එනකොට ඇත්තටම කිසියම් කෙනෙකුට දුකක් ඇති වෙන්න පුළුවන්. නමුත් පින්වතුනි, ඔබට එහෙම දුකක් ඇති වුණේ නැහැ. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි ඔබ කලින් හිටිය ගේට වඩා ලස්සන ලොකු ගෙදරකට ආවේ නේද? ඒ වගේම තමයි මේ ඉන්න ගෙදරත් අපි හැමදාම ඉන්න ගෙදරක් නෙවෙයි. මේ ගෙදරුණොත් අපි කවදා හරි සමු ගන්නවා. අන්නේ සමු ගන්න දවසට මීට වඩා ලස්සන ගෙදරකට, ලස්සන භවයකට, ලස්සන නිවහකට යන්නට අපි මේ නිවස ඉඳගෙන කුසල කරන්න ඕන. හොඳට දන් දෙන්නට ඕන, සිල් රකින්නට ඕන. පොහොයට පන්සල් යන්න බැරි වුණත් නිවස ඉඳගෙනම හරි සිල් රකින්නට ඕන. විනාඩි 5ක් හරි දවසට මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව වඩන්නට ඕන. අන්න එහෙම මේ නිවස අර්ථවත් සිද්ධ කළොත් මේ නිවසේ ඉඳලා අපි නිවසෙන් සමු ගන්න දවසේදී මේ නිවස අත්හරිනවා කියලා ඔබට දුකක් ඇති වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? ඔබ මේ නිවස ඉඳගෙන වෙනත් නිවසකට, වෙනත් භවයකට, සුගතියකට යන්නට ඔබ මේ නිවසේදී මිල මුදල් අනුගාමික නිධාන තැන්පත් කළා. අන්න එහෙම මේ නිවස ඉඳලා මීට වඩා හොඳ භවයකට, හොඳ සුගතියකට යන්නට මේ නිවසම තමයි උපයෝගී කරගන්නට ඕන. එහෙම වුණොත් තමයි පිනතුනි ඇත්තටම අපි මේ ලැබපු සම්පත් වලින් ප්‍රයෝජන ගන්නා වෙන්නේ. එනිසා තමගේ නිවස අම්මට තාත්තට සලකන, මංගල කරුණු සිදු කරන, ඒ වගේම තෙරුවනට පුද පූජා පවත්වන, සිල් රකින, භාවනා කරන, මංගල සම්මත කරුණු සිදු කරන නිවසක් බවට පත් කරගනිමු. ඒ සඳහා හැමදෙනාගේම ආශිර්වාදයක් හිමි වෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි මේ නිවස ඉඳගෙනම අපි උතුම්ම මංගල කරුණට ළඟා වෙන්නට ඕන. ඒ තමයි අරිය සත්‍යන දස්සනන් කියපු විදියට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නටත් මේ නිවස අපි උපයෝගී කරගන්නට ඕන. ඒ තුලින් තමයි පොට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පතේ අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තමං. පෙරලෙන ලෝකේ, වෙනස් වෙන ලෝකේහි අටලෝ දහම අභියස, ලාභලාභ, යසයස, ප්‍රසංසානින්දා, සැප දුක් කියන මේ අටලෝ දහම අභියස අකම්පිත මනසක් ඇති කරගන්න පුළුවන් ඉදෙහි උතුම්ම මංගල කරුණටත් අප මේ නිවස ඉඳගෙනම කටයුතු සම්පාදනය කරගන්නට ඕන. එහෙම වුණොත් තමයි පිනතුනි ඇත්තටම අපි මේ ලබාගත් අවු සම්පත්වල ප්‍රතිඵල ලැබෙන්නේ. ඉතින් ඔබ හුඟක් මහන්සි වෙලා කැපවීම කළා තමයි මෙවැනි නිවසක් ලබාගත්තේ. ඉතින් ඒ නිවසේ වඩාත්ම අර්ථවත් වෙනවා දකින්නට, ඔබ ලස්සනට සතුටෙන් නිරෝගීව කුසල වඩනවා දකින්නට තමයි මේ ස්වාමින් වහන්සේලා කැමති. ඉතින් උපාලි මහත්මාත්, ආසනෝනත්, මේ හැමදෙනා වගේම ස්වාමින් වහන්සේලාට ඉතාම ගෞරවයෙන් ආදරයෙන් සැලකන අය. ඒ විතරක් නෙමෙයි දානයක් දෙනකොට උනත් ඉතාම ලස්සනට ඒ දානය දෙන්නේ. ඉතාම වටිනා දානෝපකරණ වලින් ලස්සනම භාජනවල තමයි දානය පූජා කරන්නේ. හැමදේම ඉතාම හොඳ දේවල් බොහොම හිතල බලලා ස්වාමින් වහන්සේල වෙනුවෙන් පූජා කරනවා. ඉතින් පන්සල වෙනුවෙන් ඔබට කරන්න පුළුවන් හැම කැපවීමක්ම කරනවා. ඉතින් ඒ හැම දෙයක්ම අපි ඉතාම අගය කරනවා. ඉතින් ඒ හැම දෙයකින්ම ඔබේ ජීවිතය ලස්සන වෙන්නේ, ඔබේ කුසලකාමී ජීවිතයයි තවත් වර්ධනය වෙන්නේ. ඉතින් ඒ මහා පින්කම් මාලාවට අද මේ ගෘහ ප්‍රවේශ මංගල්‍යයත් ලස්සන පින්කමක් කරගනිමු. අන්නේ පින්කම ලස්සනට කරගන්නට උපාලි මහත්මාටත්, ආසනෝනටත් ආශිර්වාද කරන්ටයි මේ හැම දෙනාම දුරබැහැරිඳන් දානෝපකරණත් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක තව දුරටත් ශක්තිමත් කරගන්නට, ඒ පින තවත් දිනු කරගන්නට ඔබ හැම දෙනාම ආශිර්වාද කරන ගමන් ඔබ හැම දෙනාම උදව් කරන්නට ඕන. ඒක තමයි ඇත්තටම අපි මේ දෙපට ආදරේ නම් කරන්නට ඕනේ. මේ දෙන්නාට පෙරවන හොඳට ආරක්ෂා කරගන්නට, පංචශීලය හොඳට මේ නිවසින්දලා ආරක්ෂා කරගන්නට හැම දෙනාම උදව් කරන්නට ඕන. ඒක තමයි නියම සුබ පැතුම් බවට පත් වෙන්නේ. මම හිතනවා ඒ සඳහා ඔබ හැම දෙනෙක්ම ආශිර්වාද කරයි, උපකාර කරයි කියලා බලාපොරොත්තු වෙනවා. අපි ඒක බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙතන පටන් ස්වාමින් වහන්සේලා ඉතාම කරුණාවෙන්, මෛත්‍රියෙන් උපාලි මහත්මාටත්, ආසනෝනටත්, ආදරණීය දරුවන් දෙපළටත්, මේ රැස්වෙච්ච හැම දෙනාටමත්, මේ ලස්සන නිවසටත් තෙරුවන් සරණින්. සියලු යහපත අභිවෘද්ධිය සිද්ධ වේවා. පින්නතුන්ගේ ජීවිතවල සියලු දැහැමි කටයුතු සඵල වේවා කියන ප්‍රාර්ථනාවෙන් සෙත්පිරිත් සජ්ජහනා කරමින් ආශිර්වාද කරනවා. හැම දෙනාටම තෙරුවන් සරණයි.